සැප දෙන නැසිය යුතු පවුන් හැම නැසන බව බෙමිසුණු විසුණු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වදිනෙම් නිති පතාපින් සරු මහා සංගන සදු සදු සදු සදහවත් වාසනාවන්ත පිනතුනි දකුණු කැලිපෝනියාවෙහි හිස්පීරියා පාරමිතා බෞද්ධ භාවන මධ්‍යස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහන අද මේ 2025 වර්ෂයේ බුද්ධ වර්ෂ 2567 නිමිති කරගෙන වෙසක් පොන් පොහොය දිනෙහි සීල සමාදන් වීමට බලාපොරොත්තු වන පින්වතුන් බුද්ධ ධම්ම සංඝකෙන තෙරුවන් කෙරෙහි ඉමා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බොහෝ දුර කතර ගෙවාගෙන මේ විහාරස්ථානයේ පැමිණලා ඉමා ශ්‍රද්ධාවෙන් සිද කරන උතුම් ප්‍රතිපත්ති දානමය පින්කමයි ප්‍රතිපත්ති පූජාමය පින්කමයි මේ සිද කරන්නේ අප සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතර බොහෝ කාලයක් සාරසංඛ්‍ය කල්පලක්ෂයක් පැණි අති දීර්ඝ කාලයක් බෝධිසත්ව ධර්මයන් සම්පූර්ණ කරලා බෝසත් කුමර කුලෙස මේ ලෝකයේහි අවසාන ජීවිතයේ විදියට අවසාන භවයේ විදියට මනුස්ස ලෝකයේ ඉපදුනේ අද වැනි වෙසක් පුන් පොහොය දිනයක වයස අවුරුදු 35 දී සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළේ එදා දඹදිව බුද්ධගාමිහි ජයශ්‍රී මහ බෝධිපාමෝලේහි වජ්‍රාස්නේ මත සියලු කෙලෙසුන් දුරු කරලා සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළේ වෙසක් පොන් පොහොය දිනයක වසර 45ක බුද්ධ කෘත්‍ය නිමාණ පත් කරලා වයස් අවුරුදු 80ේදී අනුපතිශේෂ නිර්වාණ ධාතුවෙන් තිරිනුවන් පෑවේ හරියට දැල්විය තින පහනක් නිවි ගියා වගේ සසර ගමන සම්පූර්ණම නිවාට පත් කරලා උන්වහන්සේගේ සංසාරික ජීවිතය නිමාට පත් කළ දවස මහා පරිනිර්වාණයට පත් වෙච්ච දවසයි අද අප ජීවත් කරන්නේ එනිසා ලෝකයේ පහළ වෙන සුවිශේෂී උතුමෙකුගේ බෝසත් උතුමෙකුගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයේ අසිරිමත් සිදුවීම් සිහිපත් කරන අද මේ වෙසක් පොන් පොහොය දිනය ඔබේ හදවත බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව උපදවාගෙන බුද්ධ ආරම්භන ප්‍රීතිය ඇති කරගෙන බුදු ගුණ වඩමින් හදවත බුදු මැදුරක් බවට පත් කරගනිමින් ඒ වගේම සිතෙහි මෛත්‍රී සිතුවිල්ල සියලු සත්වෝ පත්‍යත්වා කියන මේ සිතුවිල්ල හිතේ දරාගෙනයි ඔබ හැම දිනෙක මද දින මේ උතුම් සීල බහන වැඩසටහන සහභාගී වෙන්නේ. ඉතින් තමන්ගේ හිතේ බලවත් ශ්‍රද්ධාව ප්‍රසාදය ඇති කරගන්න අද දවස පුරාම මගේ හදවත බුදු කුටියක් කරගන්නවා. අද දවස පුරාම මගේ සිත මේ සිතලෙන් විකසිත කරගන්නවා. අද දවස පුරාම මගේ කය අනිත් අයගේ යහපත සඳහා යොදවනවා කියන බලවත් විශ්වාසයේ පැහැදීම ප්‍රසාදය ඇති කරගෙන අද දවස පුරාම මේ ආධ්‍යාත්මික ජීවිතයේ උපරිම ලෙස පුහුණු කරන්න අධිෂ්ඨාන කරගන්න. පින්නතුනි අපට මේ ලැබුණා වූ දුර්ලභ මිනිස් ආත්ම භාවයට අපට ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම තමයි මේ බුද්ධෝත්පාද කාලයක බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මයේ ලෝකයේ පවතින කාලයක මහ සංඝ රුවන් වැඩ සිටින බුදුදාම සංඝ කෙන තෙරුවන් වැඩ සිටින කාලයක මිනිස් ලෝ ඉපදෙන ලැබීම අප ලබාගත් අතිශය දුර්ලභ අවස්ථාවක්. අන්නේ දුර්ලභ අනගේ අවස්ථාව ලබාගත්තු අතිශය භාග්‍ය සම්පන්න විදියට අපට අපේ ජීවිතේ ලබා දී හැකි ඉහළම වටිනාකම තමයි අපේ ජීවිතේට ධර්මය එකතු කිරීම. ධර්මය එකතු කිරීම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ හිත පිරිසුදු කර ගැනීම, හිත කුසලයට යොමු කර ගැනීම. එක අතකින් හිතේ තියෙන පංච නීවරණ ආදී කෙලෙස් දුරු කරන ගමන් අනිත් අතින් අප උපරිම ලෙස අපේ සිතේ කුසලිය දිනු කර ගන්නට අප උත්සාහවන්ත වන්නට ඕන. අපේ හිතේ තියෙන ශ්‍රද්ධාව, සිල්වන්ත භාවය, මෛත්‍රිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ උතුම් කුසල චේතනා අපේ ජීවිතය තුළ ඉහළටම පුහුණු කරන්න අද දින අප අධිෂ්ඨාන කර ගන්නට ඕන. ඉතින් ශ්‍රී ලංකාවේ උපදිච්ච සැදැහැවත් දෙමෝපියන්ගේ දරුවන් වන ඔබ වෙසක් පොන් පොහෝ දිනයක් කියන්නේ ඔබේ ජීවිතේ ඉතාම වැදගත් දවසක්. හිත බොහොම ලස්සන තියෙන දවසක්. අපි මේ වෙසක් දවස් වෙනකන් මුළු අවුරුද්දක් පුරා බලාගෙන ඉන්නවා නේද? එතෙන් මිට අප ඉහළින්ම සතුට වෙන සිංහල අවුරුදු දවසට වඩා අපේ හිත වඩාත්ම සතුටෙන් පිරිසිදු තියෙන දවසක් තමයි වෙසක් පොන් පොහෝ දිනය. ඉතින් මේ වෙසක් පොහයක් වෙනකොට හැම නිවසක් මේ සඳහා සූදානම් වෙනවා. ඉතාම දුගී පැල්පතක ඉඳන් පොල් තෙල් පහන දැල්වීම ඉඳන් වෙසක් පොහොඩුවක් වෙසක් පහනක් දැල්වීම ඉඳන් මහා වෙසක් උත්සවයක් පැවැත්වීම ඔස්සේ සීල සමාදාන වැඩසටහනක් පැවැත්වීම දක්වා වූ මේ සියලුම කටයුතු අප ඉතාම ශ්‍රද්ධාවෙන් ඉතාම ඕනෑකමින් සිදු කරන්නේ. ඉතින් ඔබ දන්නවා වෙසක් පොන් පොහෝ දිනයක වෙසක් පොහොඩුවක් දැස බලන විට අපි කුඩා කාලේ අපේ හිත කොච්චරනම් ප්‍රසාදයටපත් උනාද? වෙසක් පොඩුවක් හදලා ඒක ලස්සනට දැල්වෙනවා දකින්න අපි කොච්චර සතුටෙන් ප්‍රාර්ථනා කළාද? ඒ හැම දෙයකින්ම අපි දැක්කේ බුදුරජාණන් වහන්සේ බුදුගුණ. ඒ හැම දෙයකින්ම අපි දැක්කේ සද්ධර්මය, බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය. ඒ හැම දෙයකින්ම අපි දැක්කේ ආර්ය මහා සංඝරත්නය. ඒ නිසා අද දින වෙසක් පොහොය සමරන මේ අවස්ථාවේදී අද දවස පුරාම හැකි හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගේ එක බුදුගුණයක් පරිසේපත් කරන්න. ඒ වගේම හැම වෙලාවකදීම ධර්මයේ ගුණ, සාකාත ආදී ඒ සදාම් ගුණ හැම වෙලාවෙම සේපත් කරන්න. ඒ වගේම සරියුත් මුගලන් ආදී ඒ උතුම් මහරහතන් වහන්සේලා, මහා කාශ්‍යප හාමුදුරුවෝ, සීවලි හාමුදුරුවෝ ඇතුළු ඒ උතුම් ස්වාමින් වහන්සේලාගේ සුපටිපන්නතාදී ඒ උතුම් සංඝ ගුණ අද දවස පුරාම සිහිපත් කරමින් කාලය ගත කරන උත්සාහ කරන්න. ඒ වගේම පින්තුනි, සීල සත්ව සුවපත්ත්වා කියන මේ සිත අද දවස පුරාම භාවිත කරන උත්සාහ කරන්න. අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා, බුදුගුණ මුත්තේකොල් මෙත් බහාගුත් මුත්සිත් නොවේවා කෙනෙක් හිදු පරවැඩ මුත්තියෝමා කියලා. අපේ අතීත සිංහල භාෂාවෙහි කෘතිවල සඳහන් කරන විදිය. බුදුගුණ මුත්තේකොල් කතා කරනවා නම් බුදුගුණයක්ම කතා කරන්න ලැබේවා. මෙත් බහාගුත් මුත්සිත් සිතවිල්ලක් සිතනවා නම් මෛත්‍රී සිතවිල්ලක්ම මගේ හිතට නැගේවා. ඒ වගේම කයින් යමක් කරනවා නම්, ශරීරයෙන් යමක් කරනවා නම් ඒ දේ අනිත්‍යයි යහපත පිණිස හේතු වන දෙයක්ම වේවා කියලා අපේ අතීත කලාකරුවන්, අතීත ලේඛකයන්, අතීත සිංහල වැසියන් ප්‍රාර්ථනා කළා. බුදුගුණ මුත්තේකොල් කතා කරනවා නම් බුදුගුණයක්ම මගේ කටින් පිට වේවා. මෙත් බහාවුත් මුත්සිත් මට සිතවිල්ලක් සිතනවා නම් ඒ සිතවිල්ල මෛත්‍රී සිතවිල්ලක්ම වේවා. නොවේවා කෙනෙක් හිදු පරවැඩ මුත්තියෝමා. මගේ කයින් යමක් වෙනවා නම් ඒ දේ අනිත්‍යයට යහපත පිණිස වෙන දෙයක්ම වේවා කියලා තමයි ප්‍රාර්ථනා කළේ. මේක තමයි බෝධිසත්ව චින්තාව පිනතුනි. අප හැම දිනෙකම බෝධිසත්වරු පිනතුනි. බෝධිය කියන අවබෝධය නැත්තම් අරහත්වය, ආසවක්කේ ඥානය, අපරහත් භාවයෙන් නිවන් දැක්කත්, පසේ බුද්ධත්වයෙන් නිවන් දැක්කත්, සම්මා සම්බුද්ධත්වයෙන් නිවන් දැක්කත් අප හැම දිනෙකම බෝධිසත්වරු පිනතුනි. අවබෝධයට පත්වෙන්න බලාපොරොත්තු වෙන අය අප. ඇතැම් කෙනෙක් රහත් භාවය සඳහා පාරමිතා පුරමියන් අතරේදී කෙනෙකුට හිතනවා නෑ මම පස්සේ බුදු වෙන්න ඕන කියලා. ඒ සඳහා පාරමිතා පුරණා ඉන්නවා. ඇතැම් කාලයක් පස්සේ බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරමින් අවස්ථාවේදී හිතනවා නෑ මම සම්මා සම්බුද්ධ වෙන්න ඕන කියලා. තවත් බොහෝ කාලයක් පාරමිතා පුරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන උතුමනුත් මේ ලෝකේ ඉන්නවා පින්නතුනි. ඒ නිසා අපි හැම දිනාගෙම සිටේ ඒ බෝධිසත්ව චින්තාව බෝසත් සිතවිල තියෙන අය පින්නතුනි. ඒ සිත හුඟක් ලස්සනයි. ඒ හිත මුළු ලෝකයක් කෙරෙහි මෛත්‍රියෙන් බලන්නේ. ඒ සිත මුළු ලෝකයක් කෙරෙහි කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් බලන්නේ. අන්නේ වගේ ලස්සන හිතක් හදා ගන්නට උත්සාහ ගන්න අය ඔබ. ඒ නිසා මේ උතුම් දවසේදී වෙසක් පොහොය නිමිති කරගෙන තින් බොහෝ දුර බැහැරින්දල ඔබ ආවේ. ඔබේ කාලය කැප කරලා වෙනත් දේවල් ඔක්කොම අයින් කළා. අද දවස සම්පූර්ණයෙන්ම මේ සඳහා කැප කරන ඕන කියන සිතුවිල්ල ඇතුවමයි ඔබ ආවේ. ඉතින් ඔබේ ඒ උතුම් සත් ප්‍රාර්ථනා, ඒ උතුම් බෝසත් සිතුවිලි අද දින ඉටු වේවා. ඔබේ කායික මානසික සුවපත් භාවය සැලසේවා. අද දින උපරිම ලෙස ඔබේ හිතෙහි කුසලයේ දිනු කරගන්නට ශ්‍රද්ධාව, සීලය, සතිය, සමාධි, ප්‍රඥා කියන මේ උතුම් කුසල සිතුවිලි දිනු කරගෙන ඉතේ මානසිකත්වයේ ඉහළටම දිනු කරගන්න. අද දවසේ ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, පින්තුනේ දැන් අප සූදානම් වන්නේ අෂ්ටාංග උපෝසථ සීලයේ පිටන්නට. ඉනිසයි සඳහා අටසිල් සමාදන් වන පින්තුනේ සඳහා සූදානම් වන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယං ති බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි, තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි, තතියං ති ධම්මං සරණං ගච්ඡාමි, තතියං ති සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පූර්ණං, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි, නච්ච ගීත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභෝෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සන්ධිං උපෝසත අටංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේත, සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්තුනි 2569 බුද්ධ ජයන්තිය නැත්නම් බුද්ධ වර්ෂය සිහිපත් කරලා වෙසක් පොන් පොහොය දිනේ වෙනුවෙන් පුසත් සීලක පිළිපදිය මේ පින්තුන්. ඉතින් මේ හිස්පීරියා පාරමිතා බෞද්ධ භාවන මධ්‍යස්ථානයේත බොහෝ දුර කතර ගෙවාගෙන ඔබ පැමිණිලා මේ උසස් සීලක පිළිපදිය අවස්ථාව අප සමාදන් වූ සීලයේ පිළිබඳවත් එහි වටිනාකම එහි ආනිසංසය පිළිබඳවත් සිහිපත් කරලා අපේ හිතේ කුසලය දිනු කරගන්න අවස්ථාව. පින්තුනේ මේ සීලය කියන එක බුදුදහම තුළ නිතරම අගය කරපු දෙයක්. සීලය කියන්නේ අපේ කායික වාචික සංවරය. අප යමක් කයින් කරනවා නම් ශරීරයෙන් කරනවා නම් අන්නේ කයින් කරන දේ ගැන නිතර සිහිපත්ව සතියෙන් අයහපතින් මිදලා යහපත් දේ කිරීම. අප යමක් වචනයෙන් කතා කරනවා නම් අන්නේ කතා කරන වචනය අයහපත් දේවල් වලින් මිදලා යහපත් දේ කතා කිරීම. ඒ වගේම තවත් ගැඹුරට ගියාට පස්සේ සම්මා ආජීවය කියන එකක් තියෙනවා ආරස්ඨික මාර්ගයේ. අප ජීවත් වීම සඳහා කරන රැකිරක්ෂාදිය ඊටාම ධර්මිකව සිද කිරීම. ඉතින් මෙන්න මේක තමයි සීලය කියලා කියන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් සීලය අපට පනවන්නේ? පින්තුනි, ඒ සිල්වන්ත ජීවිතයෙන් තමයි අපට ඊටාම සැනසීමෙන් කරදර අඩුවෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේක හඳුනා දුන්නේ අපට බුදුහාඳුරෝ. බහදුතන් වහන්සේ දේශනා කරනවා, විශේෂයෙන් රාහුල හාඳුනන දේශනා කරනවා, පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා කායේන කම්මංඛාතබ්බං. කයින් යමක් කරනවා නම් ඒක නැවත නැවත සිහිපත් කරලා කරන්න කියලා. අපි කායික දෙයක් කළා අපට අඩුපාඩුව සිද්ධ වුණා තින් අපට ඒ ගැන පස්සේ දුක් විඳින වෙනවා, පසුතැවෙන වෙනවා. ඒ නිසා කායික යමක් කරනවා නම් ඒක හොඳට කල්පනා කරලා කරන්න කියලා. ඒ වගේම දේශනා කරනවා පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා වාචා කම්මංඛාතබ්බං. යමක් වචනෙන් කතා කරනවා නම් කතා කරන කලින් හොඳට සිහි කරලා ඒක කරන්න කියලා. එහෙම නැත්නම් අපි කතා කරමු දෙය ගැන අපට පස්සේ දුක් විඳින වෙනවා, අපට පස්සේ පසුතැවෙන වෙනවා. අප වචනයක් කතා කරන කලින් පින්නතුනි, වචනය තියෙන්නේ අපේ යටතේ, අපේ පාලනේ. අප විසින් වචනය පාලනය කරනවා වචනය කතා කරන කලින්. හැබැයි වචනය පිටවන්න පස්සේ මොකද වෙන්නේ? ඒ වචනය විසින් අපිව පාලනය කරනවා. අපි කතා කරපු වචනයට අපට වග කියන්න වෙනවා. අපි කතා කරන වචනයට අපට යටත් වෙන්න වෙනවා. ඔව්, ඒක පින්නතුනි සරල දෙයක් නෙවෙයි. වචනේ පිට වෙන්න කලින් වචනේ තමන්ගේ අපේ තමන්ගේ කන්ට්‍රෝල් එකේ තියෙනවා. හැබැයි වචනේ පිට වුණාට පස්සේ වචනයට තමයි යටත් වෙන්න ඕන. ඒ වචනේ වෙනුව වග කියන්න ඕන තමයි. ඒ වචනේ අඩුපාඩුවක් කියලා තියෙනවා නම් ඒවට උත්තර මන්දින වෙනවා අපිට. අනේ ඉතින් පින්නතුනි මේ කායික වාචික සංවැදේ කියන එක හරි වටෙන දෙයක්. විශේෂයෙන් පංචශීලය පාදක කරගත්තු අපේ සුචරිතවත් ජීවිතයේ දැහැමි ජීවිතයේ බලන කිසියම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා නම්, සොරකමින්, වැරදි කාම සේවනයෙන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන්, බොරු කීමෙන් වැළකෙනවා නම්, ඒ කෙනාගෙන අපිට කොච්චර ආදරයක්, ගෞරවයක්, සෙනෙහසක් ඇති වෙනවද බලන්න. යම් කෙනෙක් ඇති මේ පහ නෙවෙයි එකක් අඩුණොත් කෙනෙක් මත්ද්‍රව්‍ය භාවිත කරොත් ඔබේ ළමයේ දරුවේ සහෝදර සහෝදරියන් ස්වාමි භාර්යාවන් ඔබේ අම්මා තාත්තා දරුවේ කිසියම් කෙනෙක් මේ පහෙන් එකක් කඩුණොත් මද්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහුණොත් බලන ඔබේ ජීවිතේ කොයිතරම් අඳුරු වෙනවද, කොයිතරම් ඔබේ ජීවිතේ බලාපොරොත්තු කඩ වෙනවද, ඔබේ සතුට කොච්චර නැති වෙනවද බලන්න. එතකොට මේ පහම කඩුණොත් කොච්චර අනතුරක් වෙනවද? අපිත් එකට පිරිසක් ඉන්නකොට ඒ පිරිසෙන් එක්කෙනෙක් සොරකම් කරන කෙනෙක් කියලා ඔබ දැනගත්තොත් ඔබේ හිතට කොච්චර බයද නේ? ඔබ කොච්චර ඊට පස්සේ සැලකිලිමත් වෙනවද? ඔබේ බෑග් එක, ඔබේ පර්ස් එක, ඔබේ වාහනේ හැම දෙයක් ගැනම ඔබ ඊට පස්සේ ඇහගහගෙන ඉන්න වෙනවා. පින්තුනි බලන්න මේ පංචශීලයේ කඩවීමෙන් වෙන අනතුර. යම් කිසි කෙනෙක් මේ පංචශීලයේ අනිවාර්යෙන් ආරක්ෂා කරනවා කියලා ඔබ දැනගත්තොත් ඔබේ ළමයේ, ඔබේ දූ දරුවා, ඔබේ ස්වාමි පුරුෂයා, භාර්යාව, අම්මා තාත්තා දෙන්නා මේ පහම ආරක්ෂා කරනවා කියලා ඔබ දැනගත්තොත් අවංකවම ඒ කෙනා ගැන ඔබට කොච්චර ආදරයක්, ගෞරවයක්, සෙනෙහසක් ඇති වෙනවද බලන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් පංචශීල ආරක්ෂා කරනවා නම් ඒකෙනා අභයන් දේති අවේරන් දේති අභ්‍යාපජ්ජන් දේති කියලා දේශනා කළා. ඒකෙනා ලෝකෙට අභය දාන දෙන කෙනෙක්, ලෝකෙට මෛත්‍රිය දෙන කෙනෙක්, ලෝකෙට අවිහිංසාව දෙන කෙනෙක් කියලා සඳහන් කළා. ඒ නිසා වෙනතුනේ මේ සීලය සරල දෙයක් නෙවෙයි. කොයිතරම් සැනසෙල්ලෙන් අපේ ජීවිතය ගත කරන්න පුළුවන් මාර්ගයක්ද බුදුහමෝ දේශනා කළේ. අන්න ඒ සීලෙම තවත් අපි හැරෙට ගිහිල්ලා කොහොම දවස්වලදී අප අට සීලය සමාදන් වෙනවා. අපි විකාල භෝජනේ වෙන් වෙලා, ඒ වගේම නැටුම් ගැයීම් ආදීන් වෙන් වෙලා, අපි පහත් සෙනසුන් වල වාඩි වෙලා අප සම්පූර්ණ අපේ ජීවිතය ආධ්‍යාත්මික ජීවිතය සඳහා කැප කරනවා. මේ දවසට කියන්නේ උපෝසත දිනේ කියලා. උපෝසත කියන්නේ පෙහෙවස් සමාදන් වෙන. විශේෂයෙන් අතීතයේ පටන්ම එදා භාරත ජන සමාජයේ මේ හඳ ඉහළට නැගෙන දවසේදී, හඳ පේන දවසේදී, පොහොය දවසේදී මේ මිනිස්සු සිල් සමාදන් වෙලා තියෙනවා. ආධ්‍යාත්මික ජීවිතය සඳහා කැප වෙලා තියෙනවා. ඒ දිනේ වොන් සලකන්නේ වොන් බ්‍රහ්මයන් සමග එකතු වෙන දිනේ කියලා. ඒ දිනේ සලකන්නේ වොන් ආධ්‍යාත්මික උතුමන් සමග එකට කාලය ගත කරන දිනේ විදියට. අපා සිල් සමාදන් වෙච්ච දවසේ අපි සලකන්නේ අපේ දාට දෙවුරම් වෙහෙරේ ඉන්න අය වගේ. සිල් සමාදන් වෙච්ච දවසේ අපි සලකන්නේ එදාට අප සරුත් හාඳුරු සමග මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ඒ වගේම සීවලි මහරහතන් වහන්සේ වැනි මේ උතුම් ස්වාමීන් වහන්සේලා සමග අප එදාට එකට ජීවත් වෙන විදිහට සලකන්නේ. ඒ තරම් මේ වෙනසනේ එදාට අප මගඵලලාභී වූසි වූසියන් චිත්ත ගුණපති හත්තාලවක නන්ද මාතා කුජුත්තර අනාදපිණ්ඩික සිටුතුමා විසාකාව බන්දුල මල්ලිකාව මෙන්න මේ වගේ ආර්ය උතුමන් සමග එදා අප එකට ආධ්‍යාත්මිකව මානසිකව එකතු වෙලා ඔවුන් සමග එදා කාලය ගත කරන විදියටයි සැලකන්නේ. අනේ දවස සම්පූර්ණයෙන්ම අපේ හිත දියුණු කිරීම සඳහා, හිත පිරිසුදු කිරීම සඳහා, හිත පහන කිරීම සඳහාම අප වෙන් කරපු දිනයක් විදියටයි එදාට අප සැලකන්නේ වෙනතුනි. අනේ දවස අපේ ජීවිතේ බොහොම ලස්සන කරන දවසක් වෙනතුනි. මෙන්න මේ සීලය බුදුහාඳුරු නිතර අගය කළා. සීලං යාව ජරා සාදු කියලා දේශනා කළා. මහලු වෙනකම්ම සීලයමයි උතුම් කියලා දේශනා කළා. විශේෂයෙන් ආකාංකේ කියලා සූත්‍රයක් කියන පිනතුනි මජ්ක්‍ධිම නිකායේ. හරිම ලස්සන සූත්‍රයක්. ආකාංකේ සූත්‍රය දේශනා කරනවා යම්කිසි කෙනෙක් කැමතිනම් එකට ඉන්න අයගේ හිත් දිනා ගන්න. එකට ඉන්නට අපි කියන සබ්‍රාහ්මචාරින් කියලා. සබ්‍රාහ්මචාරින්ගේ හිත් දිනා ගන්න කැමතිනම් සිල්වන්ත වෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි අප එකට ඉන්න වෙලාවේදී අනිත්‍යගේ පහසුකම් ලබන්න, සිව්පස්සේ ලබන්න අපි කැමති නම් සිල්වන්ත වෙන්න කියලා. ඒ සිව්පස්සේ ඔබ වෙනුවෙන් දානමාන ආදී පූජ කරන අයට පින් වැඩෙන්න ඔබ කැමති නම් අන්නේ සඳහා සිල්වන්ත වෙන්න කියලා දේශනා කළා. ඒ විතරක් නෙවෙයි පිනතුනි අපේ මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න කැමති නම් සාමාන්‍යයෙන් අපි හිතන්නේ මියගිය ඥාතීන්ට පින් දෙන දානයක් දෙන්න ඕනේ කියලා නේද? නැත්තම් වෙනත් මොකක් හරි පූජාවක් කරන්න ඕන කියලා අපි හිතන් ඉන්නේ. නමුත් පින්තුනේ හැබෑ ලෙසම මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන ක්‍රමයක් විදිහට බුදුහාර අපට පෙන්වා දුන්නේ. මොකද පින්තුනේ සීල සමාදන් වීම. අනේ සීලය සමග ගත කරන ජීවිතේ තමයි වඩාත්ම පුණ්‍යානුමෝදනා දවස බවටපත් වෙන්නේ. හොඳයි පින්තුනේ සම්බුද්ධ පූජාව රැගෙන එනට සෝදානම් වන්න කවුරුත් අත ගන්සලා බොහොම ශ්‍රද්ධාවෙන් අප සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ උතුම් සම්බුද්ධ පූජාව පූජා කරමු. පූජා වේවා කියන සදැසිත උපදවාගෙන අප දැන් මේ පූජාව රැගෙනෙමු ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව. නමාමි බුද්ධං ගුණ සාගරන්තං සන්තා සදා හොන්තු සුඛී අවේරං කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සන්තා සදා හොන්තු සුඛී අවේරං කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජ සාවකං සන්තා සදා හොන්තු සුඛී අවේරං කායෝ නිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච බුදු සරණ වේවා සදහං සරණ වේවා සංඝ සරණ වේවා මෙතුං සරණින් ජයම වේවා සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දීපේනේ තේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දූපේනේ තේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං උදකේනේ තේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං කීර පාසායේ තේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ආහාරේනේ තේන සාදරං බුද්ධෝ භගවාති ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ese bhagavato savaka sangho ahuneyo pahuneyo dakkeneyo anjali karaniyo anuttaram punyakkentam lokan sati. හොඳයි, සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, ඔබේ දෑතින් සෝදානම් කළා වූ මේ ප්‍රණීත ආහාර පාන ආදී යුක්ත මේ සීල පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ඒ උතුම් නික්ලේශී සම්බුදු ගුණය වෙනුවෙන් කුණවහන්සේ සාරසංඝ කල්පලක්ෂයක් පුරා අප වෙනුවෙන් කළා වූ ඒ අපරිමිත පරිත්‍යාගයට පූජෝපහාර වශයෙන් කෘතෝපකාර වශයෙන් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵල හේතුවෙන් ඔබ අප හැම දිනාටම නිරොග් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ ධර්මාභෝධයම සැලසේවා. අප නමින් මියගිය ඥාතීන්ට මේ පින සුගතිගාමීත්වයේ සඳහා ධර්මාභෝධය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අප ඉතාම ශ්‍රද්ධාවෙන් මේ පූජාව බුදුරජාණන් වහන්සේ අභියස තැන්පත් කරමු. සාදු සාදු සාදු. ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාසි බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. හොඳයි, පින්තුනම තැන්පත් වෙන්න අපේකට ගාථා කියලා වන්දනා කරලා සම්බුද්ධ පූජා පවත්වමු. ඔබේ දෑතින් සෝදානම් කළා වූ මේ උතුම් සම්බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා මහා ප්‍රඥාදී උතුම් සම්බුදු ගුණයට පූජෝපහාරයක්සේ පූජා කරමු, පූජා වේවා. මේ උතුම් සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් ජනිත කරගන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය කුසල ඵලය ඔබ අප හැම දෙනාටම අප නමින් මියගිය ඥාතීන්ටත් සම්මදෘෂ්ටි දෙවියන්ටත් සුගතිගාමීත්වය සඳහා ධර්මාභෝධය සඳහා හේතු වාසනා වේවා කියන පැතුමෙන් අපි කවුරුත් එකට ගාථා කියලා කෙටියෙන් වන්දනා කරමු. සාදු සාදු සාදු. වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං අදේවාසේතුනෝ බන්තේ පානීයං පරිකම්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ බන්තේ භෝජනං පරිකම්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ බන්තේ සම්බං සන්ධාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පන්තියා. සාදු සාදු සාදු. හොඳයි, පින්තුනි බොහොමත්ම සතුටට පත් වන්න මේ වෙසක් පොන් පොහෝ දින නිමිති කරගෙන සිදු කරන මේ උතුම් ආධ්‍යාත්මික වැඩසටහනෙහි අද උදෑසන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබේ දෑතින් මේ සම්බුද්ධ පූජාව පූජා කරන් ලැබුණා කියන හැඟීම ඇති කරගන්න. භාගවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා කියන හැඟීමෙන් ජීවමාන සංඥාව ඇති කරගෙනම අප බෝ පූජාව පූජා කරන්නට ඕන. භාගතුන් වහන්සේ අපෙන් වෙන් වෙලා ගියත් පිරිනිවනටපත් උනත් උන්වහන්සේ අදටත් අප සමග වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන ඒ ජීවමාන සංඥාවෙම තමයි අප යමක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නේ. ඉතින් පින්වතුන් වහන්සේ සතුටට පත් ගන්න ඔබේ දෑතින් මේ දානය පූජා කරපු අවස්ථාව අප නමින් මිය ගිය අපේ දෙමව්පියාදී කිසියම් ඥාති පිරිසක් එක්නම් අපේ දෑත ශක්තිමත් කරන්න අපේ ජීවිතේ ශක්තියක් ආලෝකයක් දීපු යම් තාක් ඥාති මිත්‍රාදීන් මේ ජීවිත කාලය විතරක් නෙවෙයි සතර පුරාම අපට උදව් උපකාර කළපු සියලු ඥාතීහු මේ පින දැක සුවපත් වෙත්වා සුගතිගාමි වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි හැමද සාදෝ කියලා පුණ්‍යානුමෝදනා කරමු. සාදෝ සාදෝ සාදෝ. මේ සියලු පින් සම්මාදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ගෞරවනීය අපේ චන්දරතන හඳුරන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමින් වහන්සේලාටත් ඒ ස්වාමින් වහන්සේට ශක්තිය ලබා දෙන මේ සදහවත් ඔබ හැම දෙනාටමත් දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සැලසේවා. දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් රැක දෙත්වා කියන පැතුමින් හොඳයි පින්නතුනි අද දින මේ උතුම් සම්බුද්ධ පූජාවත් හිමිදිරි පාන්දර ස්වාමින් වහන්සේ වෙනුවෙනුත් මේ සිල්ගත්තු හැම දෙනා වෙනුවෙනුත් ඒ දානය පූජා කරන්නේ ප්‍රීති මහත්මාත්‍ය නෝනා මහත්මියත් ඉතින් හිමිදිරි පාන්දර විහාරස්ථානට ඇවිදිලා දානය සූදානම් කරලා බොහොම ශ්‍රද්ධාවෙන් මේ පින්කම සිදු කරන්නේ තම නමින් මිය ගිය දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්න. විශේෂයෙන්ම ඒ පද්මා ගුණරත්න මාතාව ඒ වගේම ශ්‍රී ආලක්කා වික්‍රමනායක ඒ මාතාව ඒ වගේම ක්ලැරන්ස් ගුණරත්න ඒ වගේම ගාමිණී වික්‍රමරත්න කියන ඒ දෙමව්පියන් සිහිපත් කරලා හැම දිනටම පුණ්‍ය ආනුමෝදනා කරන්න. ඒ නිසා ඔබ හුඟක් සතුටට පත් ගන්න ආදරණීය දෙමව්පියන් වෙනුවෙන් ඔබට කළ හැකි කළ යුතු ඉහළම ඥාතික යුතුකම මේ වෙසක් පොන් පොහෝ දිනෙහි ඔබේ දෑතින් සිදු කරනවා කියලා සතුට සැනසීම ඇති කරගන්න. ඒ වගේම අපේ චන්දරතන ස්වාමීන් වහන්සේ නමින් මිය ගිය යම් තාක් ඥාතින් වෙත්නම් ඒ හැම දිනෙකමත් ඒ වගේම ඒ ආදරණීය ගුරු ස්වාමින් වහන්සේලා ඇතුළු හැම දෙනාටමත් මේ පින පුණ්‍ය ආනුමෝදනා පිණිස වේවා. මේ උතුම් පින්කමට සැපමෙනි ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය අම්මල තාත්තලා ඉන්න පුළුවන් ආච්චිල සියලා ඔද ඔබට උදව් උපකාර කරපු සහෝදර සහෝදරියන් මිය ගිහපු කෙනෙක් ඉන්නවා නම් ඒ හැම දෙනාම වෙනුවෙනුත් මේ පින අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු කියලා පුණ්‍ය ආනුමෝදනා කරමු. සාදු සාදු සාදු. ඉතින් මේ පින්කම් ඔබට මෙහෙම ලස්සනට මේ සිද්ධ කරන්න ලැබුණේ මේ ඊටාම වියලි පරිසරයක් තියෙන මේ කාන්තාරයක් වෙන ප්‍රදේශයේ මහා පුණ්‍ය භූමියක් බවට පත් කරන්නට විශාල කැපවීමක් කරපු අපේ ගෞරවනීය චන්දරතන හාමුදුරුවෝ උන්වහන්සේට ශක්තිය ලබා දීපු අපේ සදහවත් පින්තුන් හැම දෙනාගේම ශක්තිය නිසා තමයි මේ පින්කම් මේ විදියට ලස්සනට මේ විහාරස්ථානයේ සිදු කරන අවස්ථාව ලැබුණේ. ඒ හැම දෙනාටම අපි පුණ්‍ය ආනුමෝදනා කරමු, ආශිර්වාද කරමු. මේ උතුම් දානමය පින්කම සම්බුද්ධ පූජාමය පින්කම ආනිසංසයෙන් වගේම ඔබ රකින මේ උතුම් සීල ආනිසංසයෙන් ඒ හැම දෙනාටම සිත ශාන්තිය යහපත නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් ධර්මාවබෝධයම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.